ගෞරවනීය මහා සංඝරත්න අවසරයි සදහවත් වාසනාවන්ත පින්තුනි ප්‍රියංකාද සිල්වාන වනා මහත්මිය අද දින මේ ඥාති මිත්‍රාදීන් කවුරුත් එකලාසී කරගෙන ඊටාම වටිනා ලස්සන පින්කමක් සිදු කරලා නිමාටපත් වෙච්ච අවස්ථාව සිදු කළා වූ පින්කම ගැන හිතලා සතුටටපත් වෙලා ඒ වගේම Taman නමින් මියගිය ඥාතියෙනුත් සතුටටපත් කරවීම එයට පුණ්‍ය ආනුමෝදනා කරවීමයි මේ අවස්ථාවේදී තියෙන්නේ. පින්නතුන් හුඟක් වාසනාවන්තයි අප හැම දෙනෙක්ම මේ සම්බුද්ධ ශාසනයක් ලැබපු අවස්ථාව බුදුරජාණන් වහන්සේ කෙනෙක්ගේ ධර්මය ලෝකේ තියෙන කාලෙක මනුසාත්ම භාවයක් කෙනෙකුට ලැබීම ඊටාම භාග්‍ය සම්පන්න අවස්ථාවක්. අන්නේ භාග්‍ය සම්පන්න අවස්ථාව පින ලැබපු කෙනා එකතකින් අපි මේ ජීවිතයේ කොච්චර දුර්ලභව වාසනාවන්ත ලැබුවාද කියන එක ගැන බුදුදහම තුළින් අපි තේරුම් ගන්නට ඕන. අනිත් අතින් ඒ ලැබපු ආත්ම භාවය ඉහළටම දිනු කරගන්න පුළුවන් විදියට අපේ හිත වඩාත්ම ඉහළ මට්ටමකට ගන්නට අපි බුදුදහම තුළින් කටයුතු කරන්නට ඕන. අද දින මේ පින්කම සිදු කළේ විශේෂයෙන් මියගිය දෙමව්පියන්ට පුණ්‍ය ආනුමෝදනා කරන්නට. මීට වසර 4කට කලින් මියගිය විමලා සමරවික්‍රම විධානපතිරණ මෑණියන් ඇතුළු එදාඹර පියාණන් වහන්සේලා ප්‍රධාන මියගේ ඥාතීන්ට පුණ්‍යානුමෝදනා කරන්නට මේ පින්කම සිදු කළේ. එනිසා එකතකින් මේක කළගුණ සැලකීමේ පින්කමක්. කළගුණ සැලකීම කියන්නේ සුවිශේෂී ගුණාංගයක් ලෙස බුදුදහම තුළ විස්තර වෙනවා. අපට යම් කිසි කෙනෙක් උපකාර කළා නම් ඒ උපකාර කරපු කෙනාට නැවත ප්‍රත්‍යපකාර කිරීම තමයි කළගුණ සැලකීම කියලා කියන්නේ. බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා මේ ලෝකේ ඉතාම දුර්ලභ දෙන්නෙක් ඉන්නවා. කවුද ඒ දෙන්නා? එක්කෙනෙක් තමයි කළගුණ සලකන කෙනා. යම් කිසි කෙනෙක් අපට සැලකුවා නම් ඒ කෙනාට ප්‍රත්‍යපකාර කිරීම. Gratitude is one of the qualities in our life, Buddha explained. එතකොට ඒ විතරක් නෙවෙයි තවත් දුර්ලභ කෙනෙක් දේශනා කරනවා. ඒ මොකද්ද? යම් කිසි කෙනෙක් තමන්ට උපකාරයක් කරන්න කලින් උපකාර කරනවා නම් අන්න ඒක සුවිශේෂී ගුණයක් කියලා. දැන් සාමාන්‍ය සත්තු සිව්පාවන්ගේ ගත්තත් කළගුණ සැලකීම කියන ලක්ෂණය දැකින ගන්න පුළුවන්. සතෙකුට කැම්ප් එකක් දුන්නත් ඒ සතා අපේට සෙනෙහස දක්වනවා, වලිග වන්නනවා, ඔළුව නවනවා. ඒක සත්තුන් තුළ දකින්න පුළුවන්. නමුත් ඊටත් වඩා සුවිශේෂී ගුණයක් ලෙස බුදුරජාණන් වහන්සේ දැක්ුවේ යම් කිසි කෙනෙක් තමන්ට උපකාර කරන්න කලින් මුලින් තමන් උපකාරයක් කරනවා නම් අන්න එවැනි කෙනත් ලෝකේ දුර්ලභයි කියලා. අන්නේ කරුණ ගැන සැලකිලිමත් වන විට අපට අන්නේ වගේ උපකාර කරපු පිරිසක් ඉන්නවා. එයින් එක්කෙනෙක් තමයි අපේ අම්ම තාත්තා දෙන්න කියලා කියන්නේ. අම්ම තාත්තා දෙන්නට අපි උදව් කරන කලින් තමයි එයා අපට උදව් කළේ. ඇතැම් විට අපේව දකින්නත් කලින් මෞකසේ පිළිසිනගත් අවස්ථාවේදී ඉඳන්ම අපට එය සැලකුවා. අපිව රැක බලාගත්තා. උඩා කාලේ විශාල මහන්සියක් වුණා. අන්නේ අමර තාත්තට සැලකීම අපේ යුතුකමක් වෙනවා. අනිත් පිරිස තමයි අපි ලෝකයේ බිහි වෙන්න කල්ප ගානකට කලින් ඉඳන්ම ලෝකයේ පහළ වෙන බුදුරජාණන් වහන්සේ කෙනෙක්, බෝධිසත්වයන් වහන්සේ කෙනෙක් විදිහට පාරමිතා පුරලා අපට මේ උතුම් සද්ධර්මයක් දේශනා කළා. දුකෙන් නිදහස් වෙන මාර්ගය. අන්නේ ධර්මයේ ලෝකයේ දේශනා කළ උන්වහන්සේ පිරිනුවන් පාල ගියා. ඊට පස්සේ ඒ ස්වාමින් වහන්සේලා අනාගතයේ පහළ වෙන අපි වෙනුවෙන් වසර 2500කට වඩා අධික කාලයක් මේ ධර්මයේ ඉතුරු කරලා පරපුරෙන් පරපුර රැගෙන ඇවිල්ලා අපට දායාද කළ දීලා තියෙනවා. බුදුරජාණන් වහන්සේ සංඝරත්නයත් කියන මේ දෙපිරිසත් යම් කිසි කෙනෙක් උපකාර කරන කලින්ම උපකාර කර පිරිසක් විදිහට සැලකන්න පුළුවන්. එතකොට මේ අපේ දෙමව්පියන්ටත් බුදුරජාණන් වහන්සේටත් සංඝරත්නයටත් අපි කොහොමද සැබෑ ලෙසම කළගුණ සැලකන්නේ? ධර්මයේ තුල ඊටාම පැහැදිලිව දැක්වෙනවා දරුවන් දාන ආදී පින්දහම් කරනකොට විශේෂයෙන් සිල්වන්ත ජීවිතයක් ගත කරනකොට අමල තාතල සතුට වෙනවා කියලා. මජ්ක්‍ධිම නිකායේ සූත්‍රයක් තියෙනවා ආකාංකේය කියලා සූත්‍රයක්. ඒ සූත්‍රය ඊටාම පැහැදිලිව දැක්වෙනවා දරුවන් සිල්වන්ත ජීවිත ගත කරනකොට අපේ දෙමව්පියන් ජීවත් වෙලා ඉන්නවා නම් විතරක් නෙවෙයි මිය ගියත් එයා ඇතැම් තැන්වල ඉඳගෙන අපි දිහා බලලා සතුට වෙනවා කියලා. When do you practice virtue or moral conduct? discipline our speech and behavior, our parents are so happy. Not only while they are living, but even they have passed away. In their next life, they are looking at us when we have a virtuous life. That is why we should spend a spiritual life according to the Buddha explained. එතකොට මේ සිල්වන්ත ජීවිතයනෙත් නොනවති. තවත් ඉදිරිට යනකොට අපේ හිත දිනු කරගන්නට ඕන. අපේ අමතාත දෙන්නත් එවගේම අපේ සරණගිය බුදුරජාණන් වහන්සේත් සංඝරත්නයත් අපෙන් බලාපොරොත්තු වෙන ප්‍රධානත්ම දේ තමයි අපි මනස දිනු කර ගැනීම. ඒ මනස දිනු කරගත්ත ප්‍රමාණයටයි අපි දුකෙන් නිදහස් වෙන්නේ. බුදුරජාණන් වහන්සේ වසර 45ක් තිස්සේ දේශනා කරපු ධර්මය ප්‍රධාන වශයෙන් එක වාක්‍යයකින් ගොනු කරන්න පුළුවන්. All the Buddhist doctrines that Buddha has explained for 45 years can be summarized into one sentence, which is Sacitta Pariyodhapanam, purifying one's mind. This is the main advice in Buddhism. Here we should understand the negativities, the negative thoughts that disturb our peace of mind. All the negativities can be summarized into three: greed, anger and delusion. By practicing generosity, dana, we reduce our greed or attachment. By practicing loving kindness meditation, metta bhavana, we overcome anger or ill will that disturb our peace of mind. එතකොට එක පැත්තකින් සම්පූර්ණ බුදුදහම කියලා කියන්නේ ලෞකික ජීවිතයේ ඉහළම quality විදිහට සලකන්නේ මෛත්‍රී භාවනාව වැඩි වීම. අපේ ජීවිතේ කොච්චර සතුටෙන් ඉනවාද කියන එක තීරණය කරන ප්‍රධානම නිර්ණායකය තමයි අපි මේ මොහොතේ ඉන්නේ කෙනෙක් ගැන අමනාපෙන්ද කෙනෙක් පිළිබඳව කරුණාවෙන් මෛත්‍රියෙන්ද ඉන්නේ කියලා මේ කාරණය. අපේ හිතේ කෙනෙක් ගැන අමනාපයක් තියෙනකොට අපේ මේ මුළු බොඩි එකම වෙනස් වෙනවා. අපේ ඇමිනිස් සිස්ටම් එක, නියුරෝ සිස්ටම් එක, හෝමෝන් සිස්ටම් එක විතරක් නෙවෙයි සම්පූර්ණයෙන්ම අපේ සෙල්ස් වලින් ඉඳලා සම්පූර්ණ වෙනස් වෙනවා. ඒ විතරක් නෙවෙයි අපේ මෛත්‍රී සංගතව ඉන්නකොට සම්පූර්ණයෙන්ම ඒ මානසික ස්වභාවය අපේ සෙල්ස් වල ඉඳලා නියුරෝ සිස්ටම් එක දක්වා සම්පූර්ණ බලපානවා. අනේ නිසා බුදුහමර දේශනා කරන්නේ මේ ආධ්‍යාත්මික ගමන මගේ ප්‍රධානතම නිර්ණායකයක් තමයි මෙෂර්මන්ට් එකක් තමයි අපි කොයිතරම් දුරට මෛත්‍රිය වඩනවාද කියන කාරණය. මෛත්‍රියෙන් බැහැර වෙච්ච හැම මොහොතකම ඒක අපේ මනසට විතරක් නෙවෙයි මුළු ශරීර පද්ධතියටම බලපානවා. එනිසා මේ ලෝකයේ තුල හැකිතාක් දුරට සියලු සත්ත්වෝ සුවපත්ත්වවා කියන මෛත්‍රී සිතුවිල්ල නිතරම දිනු කරන්න ඕන. මේක ඇත්තෙම බෞද්ධ විතරක් නෙවෙයි අද අබෞද්ධයෝ සයිකියාට්‍රිස්ලා මේක දැන් ප්‍රැක්ටිස් කරනවා. ඊය දන්නව මනස වෙනස් වෙච්ච ගමන්ම සම්පූර්ණයෙන්ම තමන්ගේ මේ බොඩි සිස්ටම් එකම වෙනස් වෙනවා කියලා. ඒ නිසා අපට හැකිතාක් දුරට නිතරම සියලු සත්ත්වෝ සුවපත්ත්වවා කියන මෙසිතවිලින් ඉන්න පුළුවන් නම් අපට මේ ලෝකයේ දුකෙන් නිදහස් වෙන්නට මානසික සහනය සතුට ඇති කරගන්නට ඒක ප්‍රධානම කාරණයක් වෙනවා. ඒතකොට ලෞකික ජීවිතයේ ඉහළම ක්වලිටිය තමයි මෛත්‍රිය වඩනකොට ඒ මෛත්‍රිය වැඩෙන කෙනාට ලෝභකම් කරන්න බෑ. ලෝභයෙන් ඉන්න බෑ මෛත්‍රිය වඩන කෙනාට. කෙනෙක් ගැන අමනාප වෙන්න බෑ. මාන්නෙන් ඉන්න බෑ. කෙනෙක්ගේ දිනුවට ඊර්ෂ්‍යා කරන්න බෑ. ඒ සියලුම දුර්ගුණ දුරු වෙනවා මෛත්‍රිය වඩන පුද්ගලයාට. ඒ විතරක් නෙවෙයි බුදුදහමේ ඉහළම වර්ණනා කරන ගුණයක් තමයි ක්වලිටියක් තමයි සතිමත් බව මයින්ඩ්ෆුල්නස් එක. Mindfulness is the highest quality that Buddha has explained. Buddha says, practicing mindfulness is only way for the purification of beings. That is only way for the getting rid of suffering. What is the mindfulness? Mindfulness means being aware of our body and mind. We always concern our mental state, whether my mind is greedy or ungreedy, whether my mind is angry or not angry, whether my mind is lustful or not lustful, we should understand the mental state that we have at the moment. With this understanding, we can overcome negativities from our mind. එතකොට මෙන්න මෙතෙන්දී එකතකින් අපේ සිත ගැන අවධානයෙන් ඉන්නවා, අනිත් එක අපේ කය ගැන අවධානයෙන් ඉන්නවා. මෙන්න මේක ඉහළටම දියුණු කිරීමේ පුහුණු කිරීමේ ප්‍රතිඵල විදියට අපි දන්නවා අපිට ඇසට රූපයක් පේනකොටම ඒ පේන රූපය අපි දකින්නේ ඊට කලින් මොහොත දැකපු රූපය ඇසට රූපය දැකල එක තේරුම් ගන්නකොට රූපය නිරුද්ධ වෙලා තියෙන්නේ. When we recognize something through our eye consciousness, the first experience has ceased. We recognize everything through our mind consciousness, not eye consciousness. We look at something through our eye, but when we recognize that experience, the first experience has ceased. මෙන්න මේක අපට හරියට දකින්න පුළුවන් නම් අපි නිතරම මෙනෙහි කරන්නේ ඉම්පර්මනන්ස් එක අනිත්‍ය සංඥාව. අනිත්‍ය සංඥාව කියන්නේ මොකද්ද? රූපයක් දකිනකොටම දකින්නේ මේ නිරුද්ධ වෙච්ච රූපයක් දකින්නේ මේක දකින මනසින් කියලා. මෙන්න මේක තමයි ඉහෙළම ප්‍රැක්ටිස් එක බුදුදහමේ. මේ ප්‍රැක්ටිස් එක ඉනකොට අපට කවුරුවත් ගැන අමනාපයක් ඇති කරන්න බෑ. මේ මුළු ලෝකයම හිස් දෙයක් විදිහට පේන්නේ. මේ රූප තියෙන ලෝකේ there are four fundamental elements in this world: earth element, water element, fire element, air elements. There are four fundamental elements in the world, but we recognize those things. The first experience has ceased. We recognize everything through our mind consciousness. That mind consciousness also arises and ceases at the moment. මෙන්න මේ අවබෝධය ඉන්නවනම් nobody or nothing can disturb our peace of mind. This is the real place that we can make a refuge in our life. This is the place where we can liberate from suffering. This is the liberation, emancipation, enlightenment, freedom that Buddha has explained. By offering these items to the Mahasangha, the highest benefit that we receive throughout offering dana to the Mahasangha is the opportunity to listen to what the Buddha explained. දන් දීමෙන් අපි ලබන ඉහළම ප්‍රතිඵලය තමයි ස්වාමීන් වහන්සේ වෙතින් මේ දහම් පදයේ දහම් පණිවිඩය අසන්නට අවස්ථාව ලැබීම. ඉතින් මේ දුකෙන් නිදහස් වෙන ක්‍රමය ලෝකයේ වෙන බුදු දහම නොආසපු කිසිම කෙනෙක් දන්නේ නැහැ. ඒ කටේ හිතාගෙන දුකෙන් නිදහස් වෙන නම් හුඟක් සල්ලි උපයන්න ඕන, හුඟක් ඉගෙන ගන්න ඕන, ඥාති හුඟක් ඉන්න ඕන කියලා ඒගොල්ලන්ගේ දුක ඇති වෙන්නේ කාත් කවුරුවත් අවසන් නැති වුණාම හුඟක් දුකටපත් වෙන. ඔබ දන්නවද මේ බටහිර සහ යුරෝපයේ ජීවිත අවසාන කාලේ දුක් වෙන හේතුව මොකක්ද කියලා? මේ රටවල මිනිස්සු අවසානයේ දුක් වෙන ජීවිත අන්තිම කාලේ දුකෙන් ඉන්නේ ඇයි? loneliness කියන එක. හුදකලා බව කියන එක. The main reason a lot of people in this society are suffering end of their life because of loneliness. අන්තිමේදී කාත් කවුරුවත් කතා කරන්න නැතුනහම දුකෙන් ඉන්නේ. නමුත් අපි කොහොමද බෞද්ධවන්නේ? අපිට කවුරුවත් නැති එක තමයි සතුට. අපිට භාවනා කරන්න පුළුවන් හොඳට ඒ වෙලාවට ප්‍රැක්ටිස් කරන්න පුළුවන්. ලංකාව විතරක් නෙවෙයි ඉන්දියාව ඇතුළු පෙරදිග රටවල ජීවිතය සැඳෑ සමයේ ඉහළම සතුට ලෙස සලකන්නේ තනියම ඉඳගෙන භාවනාව ප්‍රැක්ටිස් කිරීම. එහෙම තනියම අපි සතුට වෙද්දී මේ බටහිර සහ යුරෝපයේ මිනිස්සු වැඩිපුරම දුක් වෙන්නේ අන්තිම මොහොතේ කාත් කවුරුවත් නැති නිසා. බලන්න වෙනස. මෙන්න මේක තමයි බුද්ධිසම් වල තියෙන වෙනස. මේක තමයි පෙරදිග දර්ශන වල තියෙන වෙනස. ඉතින් අපට කාත් කවුරුවත් නැතුණා කියලා දුකක් නෑ. අපි දන්නවා අපිට ඉන්න ඥාතින් හැමදාම ළඟ නෑ. අපිට ඉන්න දරුවෝ වෙන් වෙලා යනවා. අපේ නාමල තාත්තලා නැති වෙනවා. අපි කවදාහරි තනි වෙනවා දන්නවා. අන්න ඒ සඳහා අපි කලින්ම ධර්මයේ ප්‍රැක්ටිස් කරලා උපරිම ලෙස එකාතකයේ මෛත්‍රී භාවනාවත් අනිත් පැත්තේ මයින්ඩ්ෆුල්නස් එකත් ප්‍රැක්ටිස් කරලා අපි ඉහළම රිෆ්‍යුජ් එක අපි ගොඩනගා ගන්නවා. මේක තමයි අපේ ෆයිනල් ගෝල් එක. ඉතින් ඒ සඳහා ඔබට ශක්තිය, ධෛර්යය, වාසනාව ලැබේවා. අද දින තමන්ගේ දෑතින් මේ ස්වාමින් වහන්සේ වෙනුවෙන් විහාරස්ථානයේ ස්වාමින් වහන්සේලා කීම නමක් හිටියා. ඔබ මේ දානය පූජා කළේ සරියුත් මුගලන් ආදී ඒ සියලුම මහා සංඝරත්නයේ වෙනුවෙන් ය කියලා කල්පනා කරන්න. ප්‍රියංකාද සිල්වා නොනා මහත්මිය, නාලක සිල්වා මහත්මා, ඒ වගේම දයාබර පුතුණු වන්දේපල, බුද්වින්ද සිල්වා, ගායනකද සිල්වා පුතුණුවන්ගේ සහභාගීත්වයෙන් මේ සිද්දක රූපින්කම ඉතාම ලස්සනට සිද්ද කළා. මේ උතුම් පින්කමේ බලයෙන් මීට වසර 4කට කලින් මිය ගිය නිමලා සමරවික්‍රම විධානපතිරණ ආදරණීය මෑණියන්, ඒ වගේම නාගොඩ ගමගේ පියදාස පියතුමා, ආර්යසේනද සිල්වා පියාණන් ඇතුළු යම්තාක් ඔබ නමින් මිය ගොස් පින් බලාපොරොත්තු වෙන ඥාතින් වෙත්නම් ඒ සියලු ඥාති උදමේ පිණිසුවපත් වෙත්වා. මේ පින දැක සතුට විය හැකි යම්තාක් සත්වයන්ගිස්සේ කොතන පෝවෙත් නම් ඒ සියලු සත්වෝද මේ පින දැක සුවපත්වෙත්වා කියන ප්‍රාර්ථනාවෙන් භාජනය අරගෙන පැම්භාජනය අරගෙන අපි පුණ්‍යානුමෝදනා කරමු පැන් වඩමින් මිය ගිනාතීන්ට ගාථාව කියලා. ඉදම් මේ ඥාතීනං හෝතු සුඛිතා හොන්තු ඥාතයෝ ඉදම් මේ ඥාතීනං හෝතු සුඛිතා හොන්තු ඉදම් මේ ඥාතීනං හෝතු සුඛිතා හොන්තු ඥාතයෝ යථාවාරිවා පුරා පරිපූරෙන්ති සාගරං ඊව මීව හිතෝ දින්නම් තේතානං උපකප්පති ඔන්න මේ උදකං වට්ටං යථා නින්නම් පවස්සති ඒව මේව හිතෝ දින්නම් තේතානං උපකප්පති. රැස් කරගත් මේ සියලු පුණ්‍ය ධර්මවල බලයෙන් සම්මදෘෂ්ටික දෙවියනුත් මේ පින් අනුමෝදන්ව පින්වත් ඔබ හැම දෙනාටම දැහැම රැකවරණ ආශිර්වාදයේ සලසා දෙත්වා. විශේෂයෙන් තව දින කිහිපයකින් ශ්‍රී ලංකාවට යාමට බලාපොරොත්තු වන ඒ ගුණපාල රාජපක්ෂ මහත්මයා, දයා රාජපක්ෂ මහත්මිය ඒ පින්තුන්ට සුවදායීව ඒ ගමන සිදු කරගන්නට දෙවියන්ගේ ආරක්ෂාව සැලසේවා කියන පැතුමත් ඇතුව අපි දෙවියන්ටත් පුණ්‍යානුමෝදනා කරමු. එත්තාවතාච අම්හෙහි සම්බතං පුඤ්ඤ සම්පදං සම්බේ දේවා අනුමෝදන්තු සම්බ සම්පත්ති සින්දියා. එත්තාවතාච අම්හෙහි සම්බතං පුඤ්ඤ සම්පදං සම්බේ දේවා අනුමෝදන්තු සම්බ සම්පත්ති සින්දියා. එත්තාවතාච අම්හෙහි සම්බතං පුඤ්ඤ සම්බේ දේවා අනුමෝදන්තු සම්බ සම්පත්ති සින්දියා. හොඳයි පින්තුනි, හුඟක්ම සතුටට පත්වන්න අද දින සිදු කරන්න බලාපොරොත්තුන් දානමේ පින්කම ඉතාම ලස්සනට සිදු කළා. මම හිතන්නේ ශ්‍රී ලංකාවේදී කරන දානමේ පින්කමක් වගේ බොහෝ දාන උපකරණ සකස් කරලා බොහොම ගෞරවයෙන් ස්වාමින් වහන්සේ වෙනුවෙන් පූජා කළා, සම්බුද්ධ පූජා පැවැත්තුවා. මේ සියලු පින්කම් ආනිසංසයෙන් පින්තුන් හැම දිනාටම මෙලොව වශයෙන් නිදුක් නිරෝගී සම්පන්නිය චිරජීවනයේ සැලසේවා. සතර ජීවිතස් සුවපත්ව ප්‍රාර්ථනානුකූලව උතුම් නිවන් සුවයත් සැලසේවා කියලා ප්‍රාර්ථනා කරමු. අභිවාදන සීලස්ස නිච්ඡං වන්දහාපචායිනෝ චත්තාරෝ ධම්මා වඩ්ඩಂತಿ ආයුවන්නෝ සුඛං බලං ආයුරාරෝග්‍ය සම්පන්ති සග්ග සම්පත්තිමේවච අතෝ නිම්බාන සම්පන්ති ඉමිනාතේ සමිජ්ජතු.